2015 වසරේ 3 වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. දැනුමට ගත හැකිවත් දැනුම කුමක්දයි දැනුවත්වය නොහැකි. අප දැනුවත් වෙන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ දැනුම කුමක්ද කියලා තේරුම් ගන්න. මනසට කරුණ එකතු කරන්න නෙමෙයි තියෙන්නේ මනස කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. ඇසට එකතු කරන්න නෙමෙයි තියෙන්නේ ඇස කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. කනට එකතු කරන්න නෙමෙයි තියෙන්නේ කන කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. නාසයට එකතු කරන්න නෙමෙයි තියෙන්නේ නාසය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. දිව කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. ඒ වගේම ශරීරය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. සිත කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. අධ්‍යාත්මික බාහිර සියලුම දේවල් වලට සැකසিলা ගොනු වෙලා හැදෙන දේවල් වලට කියනවා සංස්කාර ධර්ම. එහෙම නැත්නම් සකස් වෙලා හැදෙන ධර්ම. සකස් වෙලා හැදෙන ධර්මයක් එකකින් එකකට උපකාරක සහිතව පවතින. එකකින් තව එකක් රැඳෙන්න උපකාරකයි. එහෙම නැතුව සංස්කාරයක ධර්මයක් පවතින්නේ නැහැ. විශේෂයෙන් මේ මනුෂ්‍යයා සංස්කාරක ධර්මයක් සංස්කාරක ස්වභාවයන් වල 10000 කෝටි ගානක එකමුතුක තමයි මනුස්ස ජීවිතය කියන පැවැත්ම තියෙන්නේ. මේ සියලුම සංස්කාරකයන්ට ලබා දුන්නු සහතිකේ මොකද්ද බුදුහාමුදුරුවෝ? ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද දුන්නු සහතිකේ? සම්මේ සංඛාරා අනිච්ච. මොන දුන්නු සහතිකේ? ඉතින් අපි වෙන වෙනම පටලව ගන්න යන්න උත්සාහ කරන්න ඕනේ. ගාථා, සූත්‍ර, පද, සත් සප්ත විසුද්ධි හිමිකේ පටලව ගන්න යන්න එපා. ඒවා එක් එක් තැන්වලදී එක් එක් පුජ්‍යලයන්ට එක් එක් ආකාරයට උපකාරක වෙන්න එක් එක් අවස්ථාවන්වලදී ඔවුන්ගේ චරිතානුරූපීව සහ ඔවුන්ගේ තියෙන වටපිටාවට අනුකූලව අනුරූපීව දේශනා කරපු දේශනා. ඒකයි වැදගත්. දැන් අපිත් සමහර අය ඉන්නෝනේ අල්ලපු ගෙදර එක්කෙනා කැස්සට මොනවද ගෙනාව බෙහෙත් කියලා හොයාගෙන ගිහිල්ලා ඒ කාඩ් එක දීලා එයාගේ කැස්සටත් එයා බෙහෙත් ගන්නයි නැද්ද? ඒක හරිද? සම්පූර්ණ වැරදි. ඒ වාගේ අපිත් කටයුතු කරන්න මේ ධර්මයේදී බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරේ කැටියට චරිතානුරූපව අවස්ථානුකූලව ඒ පුජ්‍යලයාගේ මනස පරීක්ෂා මනාව පරීක්ෂා කරලා ඒ පුජ්‍යලයාට ඒ අවස්ථාවේදී දුන්නු බෙහෙත අපි නොයෙකුත් අවස්ථාවන්වලදී අන්ධානුකරණයෙන් ලබා ගන්න උත්සාහ කරනවා. එවිට ඒකෙන් ලැබෙනවා අසාර්ථක ප්‍රතිඵල. නිසා එසේ කටයුතු කරන්න කල්පනා කරන්න එපා. තේරුම් ගන්න තියෙන්නේ ගාථා නොවේ. එක එක ඔළුවෙන් අයින් කරන්න. තේරුම් ගන්න ඕන ආගමික පොත් නෙමෙයි. ඒව ඉගෙනගෙන තියෙනවා, ඒව හැම තියෙන්න ආරින්න, ඒව නමුත් පැත්තකට දාන්න. ඒවයි එච්චරම වැදගත් කමක් නැහැ ආත්ම අවබෝධයට. ආත්ම අවබෝධය කරන්න අවශ්‍ය කෙනෙක් උට අවශ්‍ය වන්නේ තේරුම් ගන්න කොහොමද? තමාව. එසා තමාව තේරුම් ගන්න උත්සාහ කරන්න, වෙන කිසි දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. වෙන කිසි දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ, තමාව තේරුම් ගන්න උත්සාහ කරන්න. මම වෙමි කියන තැන තමයි ඔබට සිතුවිලි තියෙන්නේ. මම වෙමි කියන තැන තමයි රූප තියෙන්නේ, ශබ්ද තියෙන්නේ, ගන්ධ තියෙන්නේ, රස තියෙන්නේ. මම කවුදයි කියලා සොයන තැන ඒ කිසිවක් නැහැ. මම වෙමි කියන අවස්ථාවෙන් පසුව බැස ගැනීමක් කරනවා ඉන්ද්‍රයන් වලට. මම වෙමි, එහෙමනම් මම ඉන්ද්‍රයන් මගේ, මගේ ආත්මය. ඉන්ද්‍රයන් වලට බැස ගැනීමත් සමගම ඉන්ද්‍රිය අනුරූපී ධර්ම, ඉන්ද්‍රයන්ට අනුකූල වූ ධර්ම පහළ වෙන්න පටන් ගන්නවා. ඒවා ඒ අදාළ ඉන්ද්‍රයන් වලින් ලබා ගන්නවා, අරගෙන ඒවා අතීත අනාගත වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විදිමින් ජීවත් වෙනවා. ඒ තමයි කෙටියෙන් සරලව ලෝකය පිළිබඳව පැහැදිලි කිරීම. එවෙවින් අප කිසි කෙනෙකුට කවමදාකවත් මම වෙමි කියන පදනමේ ඉඳගෙන නිවන සොයා ගන්නට පුළුවන් කමක් නැහැ. එනිසා මම නොවෙමි කියන පදනමට පැමිණිය යුතුයි. මම නොවේ නම් කවරෙක්ද? ඒකට නම් අපි ලබා දෙනවා එක එක ආකාරයේ එක ස්වභාවික තත්වයක්, ස්වභාව ධර්මය ආදී වශයෙන්. ඒ කිසිවක් ගැළපීමක් නැහැ. මම නොවේ නම් ආයතන කෙනෙක් නිර්මාණය කරන්න බෑ. වාචිකව කෙනෙක් නිර්මාණය කරන්න බෑ. මම නොවේ නම් මම නොවේම තමයි. මම නොවේ නම් කවරෙක්ද? එය කවරෙකු හෝ වශයෙන් නම් කළ නොහැකි. නම් නොකළ යුතුයි. මම නොවේ නම් වෙනාන් කවරෙක්ද? ඒ කවරෙකුත් නොවේ. කිසිම ආකාරයකින් නම් නොකළ යුතුයි. එතෙන්ට පිවිස කටයුතු කරන කෙනාට මේ ලෝකය පිළිබඳව සත්‍ය පේනවා, ඇත්ත පේනවා. සත්‍ය තුල දුකක් නැත. සත්‍ය තුල වේදනාවක් නැත. සත්‍ය හැම කල්හිම හැම දිනාටම සාධාරණව පවතිනවා. එහි කරන්නට කිසිවක් නැත. හේතුව මම නොවේ. මම වෙමි කියන පදනමට ආව විට කරන්නට බොහෝ දෑත. මම නොවෙමි කියන පදනමට පැමිණියහම වෙනාන් කවරෙකුත් නොවන තත්ත්වයට පත් වුණාට පස්සේ කරන්නට වැඩ නැත. මම වෙමි වුණොත් කරන්නට වැඩ ඇත. මම නොවේමි කියන මට්ටමට පැමිණියොත් කරන්නට වැඩ නැත. කම්ම නිරෝධයි. කර්මය නිරුද්ධ කළා. චේතෝ විමුක්ති සහගතයි. බුදුහාමුදුරුවන්ගේ පින්නෝ මෛත්‍රියට අනුගත වුණා. බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රියට අනුගත වුණා. චේතෝ විමුක්තික මෛත්‍රිය. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. අර දිග සතුන්, කොට සතුන්, මහත සතුන්, උපදින සතුන්, උපදින්න ඉන්න සතුන් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය, අර මෛත්‍රිය බ්‍රාහ්මණයන්ගේ. බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය දිග කොට සතුන් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්තික මෛත්‍රියෙන් සිටින විට තමා තුළින් ගලා යන ඒ සැනසිලිදායක නිර්වාණ ගුණය තමන් සූපත් කරනවා. ඒ සැනසිලිදායක ගුණය තුළින් ගලාගෙන යන ඒ නිර්වාණ ගුණය, ආර්ය ගුණය ලෝකේ සූපත් කරනවා. ඔය දිග, කොට, මහත, උපදින, නූපදින හැම කෙනෙකුට මේක සහනයක්. චේතෝ විමුක්තික මෛත්‍රියේ සිටින්න මම කිසිවෙක් නොවේ. මම නොවේ. වැඩ නැහැ. මම නොවේමි නම් වැඩ නැහැ. මම සිටියොත් වැඩ ඇත. පවත්වාගත යුතු සංඥාතර විමුක්ති සංඥාව අපි පවත්ව ගන්නවා. විශේෂයෙන් ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුට විමුක්ති සංඥාවක් තියෙනවා. මොකද්ද විමුක්ති සංඥාව කියලා කියන්නේ? යාට තමන් හිත දිහා බැලුවාම චේතනා හැදෙන ස්වභාවය නෑ. විමුක්ති සංඥාව. ඇලීම් ගැටීම් නෑ. විමුක්ති සංඥාව. කිසිදු දෙයක තමන්ගේ මනස එළඹගෙන නෑ. විමුක්ති සංඥාව. ඒ සංඥාව තිබුණට කමක් නෑ. ඒ කාය විඥානය හරහා තමන්ට දනවන සංඥා. ඊළඟට ඒ තුලින් තමන්ට දැනෙන සුඛ සංඥාව. සුවයක් දැනෙනවා. ප්‍රීතියක් දැනෙනවා. ඒකාග්‍රතාවයක් දැනෙනවා. ඒකට කමක් නැහැ. ඒව තිබුණා. ඒක අපිට බාධාවක්. ඒක අපිට දුකක්. පීඩනයක් නොවේ. එනිසා ඒ විමුක්ති සංඥාව පුරුදු කරන්න. අනිත්‍ය සංඥාව පුරුදු කරන්න ඕන. දැන් මේ අනිත්‍ය සංඥාව කියන එක වැරදි විදියට හඳුන්වලා දීමම තමයි මුළු බුද්ධාගමම කණපිට ගහන්න හේතුව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය උනේ සම්බේ සංඛාරානිච්ච. අපේ ඉන්න උන්නාන්සෙලා මොකද කරේ? සංස්කාර පොදියක් හදලා ඔළුවට දාලා කිව්වා ඕක තමයි අනිත්‍ය කියලා. ඒගොල්ලෝ හැදුවා අනිත්‍ය කියලා සංස්කාර පොදියක් හැදුවා. අනිත්‍ය කියලා පොතක් ලිව්වා. අනිත්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වලා දීමට භාවිතා කරේ අමු පුතජන මෝඩ අදහස් වලින් යුක්ත වැරදි සංකල්ප සමුදාය. ඒ නිසා මුළු මහත් බෞද්ධ සමාජයේම නොමග යනවා අනිත්‍යතාවය කියන්නේ කොමක්ද කියලා තේරුම් ගත්ත නැති නිසා. අපේ බෞද්ධයෝ සංස්කාරයකටයි අනිත්‍යයි කියලා කියන්නේ. ඔවුන් සකසාගත්ත, නිර්මාණය කරගත්ත, හදාගත්ත පදනමකට, ආගමකටයි ඔවුන් අනිත්‍යයි කියන්නේ. ඔවුන්ට අනිත්‍ය කියලා පදනමක් තියෙනවා. ඒක හොඳටම දැනගන්න පුළුවන්. ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි අනිත්‍යයේ පදනම. අනිත්‍යෙන්ට කොහෙද පදනම? ඒ නිසා කිසිදු සංස්කාරකයක් ග්‍රහණය කොට එයට යම් කිසි කෙනෙක් ආරූඪ කරනවා නම් මේක තමයි අනිත්‍ය කියලා එක වැරදි. කිසිම සංස්කාරයක් ගොනු කරලා මේක තමයි අනිත්‍ය කියලා පෙන්වන්න බෑ. ඉතින් මේ වචන කීපේ පමණක් ඇති ලෝකයේ අවදි වෙන්න. තේරුම් ගන්න. අපිට වැරදිලා අපි නොමග ගියා. නොමග ගිහිල්ලා අන්ධ භක්තිකව කෑ ගහන කෑ මොර දෙන දේවල් වලට අපි ඇහුම්කන් දෙනවා. ඒ ඇහුම්කන් දීම තුලින් අපිට සිදු වෙලා තියෙන අන්ධේ කන්දෙකින් පාර අහගෙන යන වැඩපිළිවෙල මම්මුලා වූ කෙනෙක්ව පාර අහනවා. එවැනි තත්වයක් ලෝකේ තියෙද්දි පින්නතුන් භාග්‍යවන්තයි. ඉගෙන ගන්න එන්න එපා. ඉගෙන ගන්න ඕනයි යන්නේ ඉස්කෝලේ යන්න, විශ්වවිද්‍යාලය යන්න. අර උපාධි තියෙන ගන්න තියෙන බෞද්ධ උපාධි තියෙන එක එක වර්ග තියෙන. ඊ යන්න එහිමයි ගිහිල්ලා ඉගෙන ගන්න. මෙහි ඉන්නේ ඉගෙන ගන්න නෙමෙයි. මෙහි ඉන්නේ තමා කවුදයි පරීක්ෂා කරන්න බලන්න. ඉගෙන ගැනීම කියන්නේ කොමක්ද කියලා තේරුම් ගන්න. කිසි දෙයක් ඉගෙන ගන්න එපා. පොඩි ළමයින්ට කියන කතාවක් නෙමෙයි මේක. ඉගෙනගෙන ඇති වෙච්ච අයට කියන කතාවක්. මොකද්ද ඉගෙන ගන්නවා කියන්නේ? මේක භෞතික දේවල් ඉගෙන ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ආධ්‍යාත්මික නිවන සොයාගෙන කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ගැන මේ කතා කරන්නේ. ඉගෙන ගන්න තැන ඔබට නිවන කියන එක නම් හසු කරගන්න බෑ. මුලින් මතක් කළා මේක නිර්වාණ මාර්ගයේදී ඇති වෙන ප්‍රශ්නයක් නෙසම් භෞතික ප්‍රශ්නයක් නෙමෙයි. බාහිරව ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්නවා කියන්නේ උකහා ගන්නවා. උපාදානය කර ගන්නවා. ඉගෙන ගැනීමෙන් වළකින්න ඕන. අහන එකෙන් දකින්න එකෙන් වළකින්න ඕන. සිතන එකෙන් වළකින්න ඕන. මෙහෙයවන එකෙන් වළකින්න ඕන. බලාපොරොත්තු වලින් වළකින්න ඕන. මුකුත් බලාපොරොත්තු නැතුව ඉන්න ඕන එකෙන් වළකින්න ඕන. නිවන් දකින්න ඕනේ කියන එකෙන් වළකින්න ඕන. පස්සේ නිවන් දකින්න ඕනේ කියන එකෙනුත් වළකින්න ඕන. අදාදම නිවන් දකින්න ඕනේ කියන එකෙනුත් වළකින්න ඕන. ඔය නිවන් හදිසි වුණාම දකින්නත් බෑ. මේක සංස්කාරකයකින් හදන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය ඉක්මනින් නිවන් දකින්න ඕනේ කියන අදහස ගත්තොත් ඒත් බෑ. මං දැම්ම නෙමෙයි පස්සේ නිවන් දකින්නවා කියලා අදහසක් ගත්තොත් ඒ අටක් නෑ. එහෙනම් ඔය අවබෝධ වෙන වෙලාවක අවබෝධ වෙද්දීන් කියලා ඉන්න කෙනෙකුට නෑ. එහෙම කෙනෙකුට නිවන් දකින්න කොහොම කෙනෙකුටද නිවන් දකින්න පුළුවන්? කිසිවෙක් නොවෙන්න, කිසිවක් නොපතන්න උත්සාහ කරන කෙනෙකුට. භෞතික කාරණයක් නෙමෙයි මේක, අධ්‍යාත්මික කාරණයක්. නිවන කියලා කිසිවක් පතන කෙනෙකුට නිවන අවබෝධ වෙන්නේ නැහැ. භෞතික දේවල් වල ප්‍රාර්ථනා කරගන්න ඒක භෞතික කාරණයක්ම පමණයි. අධ්‍යාත්මය තුළ තියෙන දර්ශනයේ දර්ශනයක්, චේතනාව, පදනම් වෙච්ච ක්‍රියාවලිය. ඒකෙන් නිදහස් වීමක් මේ කතා කරන්නේ. තමාගේ අධ්‍යාත්මික සිතට පිවිසෙන්න ඕන. ගැඹුරු සිත. සිත සංගවල තියලා නිවන් දකින්න බෑ. සිත විවෘත කරලා සියලුම ගැටලු නිවැරදි කර ගැනීමෙන් තමයි නිවන් දකින්න පුළුවන්. සිත සංගවල නිවන් දකින්න බෑ. හංගල තියලා නිවන් දකින්න බෑ. හෘද සාක්ෂිය තුළ නිවැරදි වීමක් තියෙන්න ඕන. ඒ චේතෝ විමුක්තික සීලය, දෘෂ්ටි විසුද්ධි සීලය හරියටම තියෙනවා. හිතේ පිරිසිදුකම මුල් කරගත්ත, හිතේ සංවරය මුල් කරගත්ත ධර්මය. පුජ්‍යලත්වයෙන් තොරව සංවර වීම. ශරීරයක් නැත්තෙකුසේන් වාසය කළ යුතුයි. ඉන්ද්‍රියන් නැත්තෙකුසේන් වාසය කළ යුතුයි. ඒකම තමයි අර මහා කච්චාන මහතන් වහන්සේ කියලා තියෙන්නේ. ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද, කන් ඇත්තේකු නමුත් වීරෙකු මෙන්ද, නුවණ ඇත්තේකු නමුත් මෝඩයෙකු මෙන්ද, බල ඇත්තේකු මනු කොරෙකු මෙන්ද, සියලුම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවෙහි ඇලීම් ගැටීම් බැඳීම් නොමැතිව වාසය කළ යුතුයි. කියන්නේ ඒකයි. ශරීරයක් නැත්තේ කුසෙයින්, ඉන්ද්‍රියන් නැත්තේ කුසෙයින් වාසය කිරීමයි අර ආර්ය ශ්‍රාවකත්වයට පත් වුණාට පස්සේ තියෙන తত্ত্বය. එයා ඉන්ද්‍රියන් තියෙන කෙනෙක් හැටියට, එයා බුද්ධිමත් කෙනෙක් හැටියට, එයා නුවණැත්තෙක් කෙනෙක් හැටියට, හොඳ කෙනෙක්, නරක කෙනෙක්, මධ්‍යස්ථ කෙනෙක්, ජාතික, වාර්ගික, කුල, ආගමික වශයෙන් පෙනී හිටින්නේ නැහැ. එයාට ඔක්කොම ආගම් එකයි කියන්නෙත් නැහැ. ආගම් වල තියෙන දුර්වලකම් එයා දකිනවා. ඔක්කොම මිනිස්සු එකයි කියන්නෙත් නැහැ. ඒ අය එකකටවත් පැටලෙන්නේ නැතුව ඉන්න එකයි කරන්නේ. ඔක්කොටම පැටලෙනවානේ. ඔක්කොම එකයි කියන්නේ කියොත් එහෙනම් ඒ කිසිවකට පැටලෙන්නේ නැතුව ඉන්න එකයි කරන්නේ. හැබැයි ඒ ඉන්නේ මම නෙමෙයි. ඒ නිසා සැහැල්ලුයි. මම යම් ස්ථාවරයක සිටිනවා නම් ඒක අපහසු. මම නොවේමි. ඒ සංඥාවටපත් වුණාට පස්සේ ඒකට කියන නිරෝධ සංඥා. ඒ නිරෝධ සංඥාව ඒ අනිත්‍ය සංඥාව වඩන්න. ඒ චේතෝ විමුක්තික අවස්ථාව වඩන්න. හාසේවිතා භාවිතා බහුලීකතා. ආශ්‍රය කරා භාවිතා කරන්න බහුලෝ වඩන්න. ලෝව සිටින සියලුම දාර්ශනිකයෝ වගේ නිහඬව සිටපුවාය. ඒගොල්ලෝ පැත්තකට වෙලා පාඩුවෙ සිටියා. දැන් එහෙම පාඩුවෙන් ඉන්න විට තමයි මේ සියලුම ලෝක දාර්ශනිකත්වයන් ප්‍රගුණ කරගෙන තියෙන්නේ. නිහඬ බව කියන්නේ හොඳ ගුරුවරයෙක්. නිහඬ බව කියන්නේ හොඳ දේශනාවක්. එයට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. තමා තුළ ඇති සත්‍ය මනාව වටහා ගන්න. මේ සියලු සංස්කාරකයන් තුල තියෙන නිස්සාරත්වය සියලුම පංච උපාදානස්කන්ධයේ තියෙන නිස්සාරත්වය බලමින් වාසය කරා. මේ නිස්සාරත්වය කියුවහම ඒක හරි වටින වචනයක්. සාරය කියන්නේ අමක තියෙන සාරය කියලා කියන්නේ කොහොමද? අපි වැදගත්ම කොටස හැටියට සරු කොටස නිස්සාර. දැන් අපි හොඳ වේවා නරක වේවා මධ්‍යස්ථ වේවා කොයි ආකාරයකින් හරි සාරයක් ගත්තාම එතන නිස්සාර නැහැ. ඒක තමයි ස්වභාවය. නරක දෙහි සාරය තියෙනවා, හොඳ දෙහි සාරය තියෙනවා, නිස්සාර වේ. එයා මේක සරුයි කියලා දන්නේ. පංච උපාදාන ස්කන්ධේ මේ කොටස සරුයි කියලා දන්නේ. ගත්තු සාරය. පංච උපාදාන ස්කන්ධේ මේ කොටස සාරයි කියලා දන්නේ නැත්තම් ඒ කියන්නේ එයා සාරයක් ගත්තෙම නෑ, නිස්සාරයි. දැන් අපි නිස්සාරයි කියලා ගන්නෙ මොකන්ද? සාරයක් ගන්නවා. ඒ කියන්නේ අපි ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතව නිස්සාරත්වයේ කියලා යම් සාරයක් හදාගෙන තියෙනවා. ඒකයි සෝමාරය. ඒ සාරය නිස්සාරය මතක් කරගෙන නිස්සාරය ඔළුවේ තියාගෙන මේව නිස්සාරයි කියලා සාරයක් අරගෙන ජීවත් වුණොත් එහෙම සම්පූර්ණ බුද්ධ ආගම ඍණාත්මකයි. විද්‍යාත්මකයි තත්තාකාරයයි සාරය දන්නේ නැත්නම් සාරය අත්හරිනවා. ලෝකේ මේ වෙනකොට ප්‍රචලිත බුද්ධ ආගම සාරයෙන් සාරයක් අරගෙන තියෙනවා. නිස්සාරය කියන තැනට එන්නේ පංච උපාදානස්කන්ධයේ නිස්සාර වශයෙන් දකින්න. පංචස්කන්ධයේ නිස්සාර වශයෙන් දකින්න. පංච ඉන්ද්‍රියන් නිස්සාර වශයෙන් දකින්න. කාලය නිස්සාර වශයෙන් දකින්න. සිතවිලි නිස්සාර වශයෙන් දකින්න. සරු මොනවාද? සරු දෙයක් එයා ඔළුවේ තබාගෙන නැහැ. තියෙන්නේ එයා තුල සරු දෙයක් ගන්නෙ නැති ස්වභාවය. ඒ කියන්නේ එයා නිස්සාරත්වය ගන්න කෙනෙක්. නිස්සාරත්වය තුල නිස්සාරත්වය නැත. නිස්සාරත්වය තුල නිස්සාරත්වය නැත. අන්නේ කොටස තමයි ඉතාම වැදගත් කොටස. තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න, බැරි අය පැත්තකට දාලා නිකන් ඉන්න. ඒක තමයි හොඳම ක්‍රමවේදය. මොකද මේ ලෝකයේ සියලුම ජීවීන් සනසිරිදායක තත්වයකට පත් කරන්න ඕ නිවන් දක්වන්න ඕ පුළුවන්කමකුත් නැහැ, අවශ්‍යත් නැහැ. අවශ්‍ය කෙනෙක් පමණක් ඉන්නව නම් ඒක තේරුම් අරගෙන ඒ තත්වයට පත් වෙන්න පුළුවන්. එතන ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉන්ද්‍රිය සංවරය වුණාට පස්සේ ආයි මොකක්වත් කරන්න උවමනාවක් නැහැ. රූපේ ප්‍රශ්න රූපය තුලින් විසඳන්න බෑ. ඉන්ද්‍රිය සාපේක්ෂිත ප්‍රශ්න ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රමවේදයකට විසඳන්න බෑ. ඒකයි බුදුහාමුදුරු සාගත්ත මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ තියෙන ප්‍රධානම ලක්ෂණය. පටිසෝතගාමී ප්‍රතිපදාවේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමන් මොනතරම් ඇලී ගැලී සිටිනවද කියනවා නම් බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මේ පුජ්‍යලය මමත්වයට කොහොල්ල කුලිය ඇල්ලු නිල වැස්ස වගේ කියනවා. මමත්වයේ ඇලී ඉන්න හැම මිනිස්සෙක්ම වක්‍රානුකූරව බුදුහාමුදුරුවෝ කිව්වා දේශනා කළා. මොකද නිල වැස්සෙක් කියන එක නිලමැස්ස හොඳ තැන්වලද වහන්නේ? නිලමැස්ස අහන්නේ නරක තැන. මේ කොහොල්ල ගුලි ඇලිච්ච නිලමැස්ස වගේ කියනවා. අවිද්‍යාවේ වසන මේ මැස්ස ඇලිලා ඉන්නු මමත්වේ. ගැලවෙන්න හැදුවට ගැලවෙන්න බෑ. තියෙන තියන අත ඇලෙනවා. තියෙන තියෙන කකුල ඇරෙනවා, තියෙන තියෙන පිහාට ඇරෙනවා. ඒ ඇලීමෙන් ගැලවෙන්න බැරි නිසා ඒ ඇලීම් තුලින්ම ඒ කොහොල්ල ගුලියම මැස්සු මැරිලා යනවා. මේ සමාජයේ ලෝකෙත් එහෙමයි. ගත්ත දෘෂ්ටි අත්හරින්න අකමැතිකම, සමහර අයට අත්හැරගන්න බැරිකම, මේ දෙකම තියෙනවා. දැන් මෙතෙන්ට එන අයට තියෙන අත්හරින්න අකමැතිකම නෙමෙයි, අත්හැරගන්න බැරිකම. සමහර අය අත්හරින්න කැමතිත් නැහැ. ඒකට හේතුව අත්හරින්න යනකොට පිහාටුවක් ගැලවේ. අත්හරින්න යනකොට කකුලක් ගැලවේ කියලා අර මැස්ස හිතනවා. අර කුමක්ද මූෙක් ඉන්නවලු, ලස්සන වලිගයක් තියෙනවා. ওই වලිගෙට ඉතාම මේ කැමතිලු මේ සතා. ওই වලිගෙ ගිහිල්ලා පැටලුනහම කටුවෙත්තක හරි මැරිලා යන ගුණත් අර වලිගෙ කැඩෙයි කියලා අදින් නැහැලු. ඒ තමයි ස්වභාවය. ඔද වලිගි කැඩේ කියලා පණ බේර ගන්න බලන්නේ. ඊළඟට ඔය රිලව් වල්ලන ක්‍රමයක් තියෙනවා. කිව්වහම හොඳ නෑ, දැන් රිලව් නැති හින්දා කියන්න. කැවුම් ගෙඩියක් දානවා, පොඩි සිදුරක් කපලා තැම්ලි කොම්බේ. රිලව් අරකට අත දානවා. අත දාන අර කැවුම් ගෙඩිය මිරිකලා අතින් අල්ල ගන්නවා. අල්ලගෙන මොකද කරන්නේ? එළියට අදින්න බලනවා. අදින්න බෑ. මොකද වෙන්නේ? අරක අත්හැරලා ඇද්දොත් එහෙම අදින්න පුළුවන්. නමුත් අරක අත්හැරලා අදින්න කල්පනා කරන්නේ නෑ. මේක අල්ලගෙනම තමයි මම යන්න ඕන. ඒ සාත එළියට ගන්න බෑ. ඉතින් අර රිලව් සත්තු මරණේ වැද්ද ඇවිල්ලා සතාර ගහලා මරනවා. ඒ වගේම මේ පිළිතුරුත් එහෙමයි. රිලව් වගේ තමයි අත දාලා අල්ලගෙන තියෙන්නේ. ගැලවෙන්න හදනවා. ගැලවෙන්න පුළුවන්. හැබැයි අර අර කැවුමත් එක්කම ගැලවෙන්න හදනවා වගේ. ඒවත් අල්ලගෙනම තමයි ගැලවෙන්න හදන්නේ. ඒක අතහරින්න බෑ. වත්ත පිටිය ඉඩම කඩම නෝන මහත්තයා දේපල දරුවෝ සමාජයේ ආගම සංස්කෘතිය මේ ඔක්කොම ටික අල්ලගෙන තමයි අතහරිනවා. බුදුහාමුදුරුත් අල්ලගෙන තමයි නිවන් දකින්නවා. බුදුහාමුදුරු අල්ලන් නිවන් දකින්න බෑ. දෙයියෝ අල්ලන් නිවන් දකින්න බෑ. ඒ සයම් මොහතකදී තමන්ගේ අර තෘෂ්ණාව, පසු තෘෂ්ණාවෙන්, ඉන්ද්‍රිය තෘෂ්ණාවෙන් අර අල්ලගත්ත ඒ කැවිල්ල අතහැරියෝ. එයාගේ අත යාට අරගෙන මුදුවගෙන ජීවිතේ බේර ගන්න පුළුවන්. ඒ වගේම මේ ඇත්තොත් මේ සංසාර බන්ධණයෙන් අල්ලගෙන ඉන්නවා. මේක අත්හැරියොත් පුළුවන්. අත්හැරියොත් ගැලවිලා යන්න පුළුවන්. නැත්තම් සසර දුගතිය කියන එක ලැබෙනවා. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති මරණ, කේමතෝ ජායති ශෝකෝ, කේමතෝ ජායති මයං. රතියා ජායති ශෝකෝ, රතියා ජායති මයං. මේකට ප්‍රඥාව තියෙන්න ඕන. ගැඹුරු ඥානයක් තියෙනවා. දැන් සමහර අය මේ වචන තේරුම් ගන්න බෑ. වචන තේරුම් ගන්න බැරි කෙනෙකුට කොහොමද අර්ථ තේරුම් ගන්නෙ? ඒ අර්ථ තේරුම් ගන්න පුළුවන් කමක් නෑ. ඒ අර්ථත් තේරුම් අරගෙන ඒ අර්ථ තුලින් ඔබට කල්පනා කරන්න පුළුවන් වචන අත්හැරලා ලෝකේ දකින්න පුළුවන් මට්ටමට තමන්ගේ ඥානය ගොඩනගනවා කියලා කියන්නේ විශිෂ්ටේ. දැන් අපිට ඉන්නේ ඉතින් සාදු කියන්න පින්වත්නි කිව්වාම ඔන්න සාදු කියලා කියනවා. කියන්න පින්නතුන මේ කවි වේලිය මං කියනකොට කිව්වා මොන කවි වේලිය කියනවා මේ කියන දේ හොඳින් අහගෙන ඉන්න කිව්වාම හොඳින් අහගෙන ඉන්නවා එච්චරයි එනිසා ප්‍රඥාව විතර ධනයක් වෙන මොකවත් නැහැ. එනිසා ප්‍රඥාවන්ත වෙන්න විමසුම් බුද්ධිය වැඩි කරගන්න. ධර්මයේ හරි ලෙසත් වැරදි ලෙසත් මධ්‍යස්ත ලෙසත් අනේකාකාරයෙන් ධර්මයේ දෙස අවධානයෙන් ශ්‍රවණය කරන්න. හරි දේද ගන්න. වැරදි දේද ගන්න. හරි දේ දාත හරින වැරදි දේ දාත හරින ක්‍රියාව ඉක්මවා පාසය කරන තත්වයටපත් වේ. ඒ වාසය කිරීමක් එහි නැහැ. සිටීමක්, ඒමක්, යෑමක්, පැවැත්මක්, උපතක්, මරණයක් නැති අවස්ථාවට පත්වන. මේක ප්‍රඥාවෙන් කරන්න, නුවණින් කරන්න, අවබෝධයෙන් කරන්න. ඒ ආත්ම අවබෝධයෙන් ජීවිත වෙනස ඇති කරගන්න. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. හැමදාම තෙරුවන් සරණයි.